එතුමාගන්න විශවාස තියෙනවා සුළු ජාතික අසාධාරණ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපිට දැන් කතා කරනවා ඡන්ද පත්‍රිකාව දෙකයි. ඒක ඇත්තටම ඡන්ද පත්‍රිකා දෙකක් આવත් අපිට ඉතාමත් හොඳයි වෙලා. ඒක නිසා අපි ඡන්ද පත්‍රිකා දෙකක් ගියොත් විඥාන්නේ අපිට ආසන හතරක් අනිවාර්යම නුවරළිය මස්කලේ තියෙන්න ඕන. ඒකට. ඒක තමයි අපි ඉල්ලීම කරන්නේ. ජනාධිපතිතුමා අපි මට පෞද්ගලික කියලා තිනවා. කවදාකරි සුළු ජාතික අපි මම මේ විනාශ කරන්න දෙන්නේ. මේගොල්ලෝ අඩුපාඩු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒක ඒ වගේ අගමැතිතුමත් ඉන්නවා.